සාදු 2014 වසරේ 3 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන අපහාර පාරගතු ඒ සමයේදීත් ඒ විදියටම මිනිස්සුන්ට ධර්ම අවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපහාර කියන්නේ අපි ඒක තේරුම් අරගෙන තියනවා, එකක් තමයි මාවතක් නැති කියන එක. අනිත් එක තමයි සීමාවක් නැහැ කියන එක. අනිත් එක තමයි දිශාවක් නැහැ කියන එක. ඒතකොට දිශාවක් නැහැ, සීමාවක් නැහැ, පාරක් නැහැ. අපහාර කියන්නේ ඒකයි. අපාර වූ මේ සංසාරය කියලා කියන්නේත් ඒකයි. පාරගතෝ කියලා කියන්නේ ඒ පාරය ගමන් කරන. ඔබේ ගමන ඒ මාවතේ ආරම්භ කරන්න. මොන තරම් ගම්භීර වචනයක්ද? ඉතින් සාමාන්‍ය ලෝකයාට ඥානයට අවබෝධ කරගන්න බැහැ කියන එකේ සාධාරණත්වයක් තියෙනවා මේක. මනුෂ්‍ය හැටියට කල්පනා කරලා බලාවි, මේ මොකද්ද මේ මේ මේක කරන්න පුළුවන් වැඩක්ද? ඒ නිසා තමයි ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනීයෝ, මේක පඬිවරුන්ගේ දහම, නැනවතුන්ගේ දහම, සත්පුරුෂයන්ගේ දහම, අඥානයන්ගේ දහම නෙමේ. දුෂ්ප්‍රඥයන්ගේ දහමක් නෙමේ. දුර්ප්‍රඥයන්ගේ දහමක් නෙමේ. ප්‍රඥාව දුර්වල අයගේ දහමක් නෙමේ. මේක ප්‍රඥාවන්තයන්ගේ දහම. ප්‍රඥාවන්තය කියන්නේ කිව්වහම දෙයක් ඒකේ ස්වરૂපය දැනෙනවා, ප්‍රත්‍ය වෙන ස්වභාවය දැනෙනවා. ඒක තමයි ප්‍රඥාවන්තකම කියන්නේ. කියන දේ තේරෙන්නේ නැති පිරිස ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ අපි මද බුද්ධිය අය කියලා කියනවා. මුකුත්ම තේරෙන්නේ නැති අයට කියනවා අපි මන්ද බුද්ධික කියලා. මෙතනත් ඉන්නා නේද කට්ටිය එහෙම. යන ලොකුවටම මන්ද බුද්ධික නැහැ. තුනාට මන්ද බුද්ධික මෙතනත් ඉන්නවා. මං කියන්නේ ඇඟිල්ල දික් කරලා ඉන්නවා. කොච්චර කිව්වත් කියනක නෙමෙයි තේරුම් ගන්න. ඒ නිසා ඒ ගැන ටිකක් කල්පනා කරලා බලන්න ඕන. කියන දහම තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. දකින දේ, දැනෙන දේ, කරන කියන දේ පිළිබඳව ඒගොල්ලන්ට තියෙන්න ඕන අවබෝධයක් ඇති වෙන්න ඕන, ප්‍රඥාවක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් මස්සාන තස්ස වඩන්ති පඤ්ඤා තස්ස නවඩති. මිනිස්සු මස් වලින් වැඩෙනවා, උස් මහත් වෙනවා, වයසට යනවා. නමුත් ප්‍රඥාවෙන් වැඩෙන්නේ නැහැ කියලා කියනවා. ඒක වීගෙන යන ලෝකේ. ඒ නිසා ඔබ ප්‍රඥාවන්ත පුජ්‍යලයක් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. හොඳින් අවධානයෙන් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන දේ තුල තිබෙන අරුත් හරියට වටහා ගන්න. ඒ වටහා ගත්තොත් තමයි ඒ තරමට තමයි තමන්ගේ ජීවිතේ ප්‍රබල ලෙස ඒක ප්‍රායෝගික කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කුමක්ද අපි මේ අධ්‍යාත්මය තුල රෝපණය කරන්න හදන්නේ? මොකද්ද රෝපණය කරන්න හදන්නේ? නිවන. මේ නිවන කියන ධර්මතාවය රෝපණය කළාම අර දැවෙන කියන ස්වභාවය සිතින් පළවා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන ධර්මය තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ නිවීම ජීවිතය තුළ පතුරවා ගැනීම. එහෙම නැතුව මොන යම් හෝ සිද්ධියක් මුල් කරගෙන මට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා ඒක ධර්ම අවබෝධයයි කියලා එහෙම සිද්ධි ධාමයක් නෙමෙයි. එහෙම සිද්ධියකට ධර්ම අවබෝධය වුණයි කියලා කියන්න බෑ. ජීවිතේ එහෙම වෙන වෙලාවල් තියෙනවා. පොඩ්ඩක් උඩට ඉස්සුණා වගේ දැනුණා. පොඩ්ඩක් ඔළුව නිකන් ගැස්සුණා වගේ දැනුණා. ඒක පාරට මම අමුතු වුණා. වේගුලල ගියා. අත් දෙක උඩට පියාඹිනා වගේ ලෑස්ති වුණා. එහෙම කියලා මේ එකක් නෙවෙයි මේකේ අදහ පඤ්ඤාය පස්සති ප්‍රඥාවන්ත දර්ශනයක්. ප්‍රඥාවෙන් පේන්න ඕන දෙයක් හැමතිස්සෙම ප්‍රඥාවෙන් පේන්න ඕන දෙයක්. විමුක්ති ඥානය ඇති වෙන්න ඕන. දැන් ඔබේ ඥානේ විමුක්ති දායකද? ඔබේ සංඥාව විමුක්ති දායකද? ඔබේ විඥානේ විමුක්ති දායකද? ඔබේ වේදනාව නිරෝධයිද විමුක්ති දායකද? ඔබ සංස්කරණය කිරීම අතීත අනාගත වර්තමාන ගැට ගැසීම් වලින් නිදහස් වෙලා විමුක්තිදායකද? ඒ නිදහස් වීම තමයි සංවරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සංවරය ආරම්භ වෙන්නේ මනසින්. අපේ අය හිතාගෙන ඉන්නේ කරන වැඩේ හිමින් කරගෙන යනකොට, දැන් අපි හිමින් ඇවිදගෙන යන කෙනෙක් දැක්කොත් එහෙම අපි හිතනවා අන සංවර හරි මිනිස්සෙක්. මතක තියාගන්න ඔසාමා බින් ලාඩන් ඉතාම හිමින් ඇවිදින කෙනෙක්. හොඳට මතක තියාගන්න බින් ලාඩන්ගේ කතාවල් බලන්න. බොහෝම හිමින් කතා කරන කෙනෙක්. බොහෝම හිමින් කියන්නේ අර බෝම්බ ටික ගහලා එන්න ගිහිල්ලා කියලා කියන්නේ හිමින්. ඒක සංවර කතාවක්ද? ඒක සංවර කතාවක් නෙමෙයි. බොහෝම හිමින් යන්නේ. සංවරය කියලා කියන්නේ යහපතට කියන වචනයක්. සංවරය කියලා කියන්නේ නෙවරැද්දට කියන වචනයක්. සංවරය කියලා කියන්නේ සත්‍යයට කියන වචනයක්. මේ කයෙන් ඒ වැඩේ හිමින් කරනවද එහෙම නැත්නම් හයියෙන් කරනවද කියන කාරණය නෙමෙයි. කලබලය කියන්නේ එකක්. ඉක්මන්කම කියන්නේ එකක්. දැන් මනුස්සෙක් ජීවිතේ කාර්යශූරන වුණොත් ඉක්මන්න ඕන. අදාළ ක්‍රමවේදයක් තියෙනවා. ඉක්මන් වෙන ඒ ඉක්මන් වේගයට ඉක්මන් වෙන්න ඕන. නේද? දැන් බෝලේ එන වේගයට ක්‍රිකට් කෙනෙක් ඉක්මන් නොවුන බෝලේට පාර දෙන්න බෑ. ඒ වගේ අපේ සමහර කාර්යයන් එක්ක ඒත්ට අදාළ විදියට කාර්යශූර වෙන්න ඕන. අදාළ විදියට දැන් බෝලේ එන්න කලින් පහර දුන්නොත් එහෙමත් බෝලේ විකට් එකට යනවා. බෝලේ ගියාට පස්සේ පහර දුන්නොත් ඒ තවන් අවුට් වෙන්න ඉඩයි. ඒ අදාළ විදිහට තමන්ගේ ඒ කාර්ෂූරත්වයේ තියෙන උනේ කාර්ෂූරත්වයට ඉක්මන් කම කියලා කියන්න බෑ. මේ කලබලයේ කියලා කියන්න බෑ. ඒකයි. බලන්න තමන්ගේ මනසේ තමන් ඉවත් කළ යුතු දේවල් මොනවද කියලා. දැන් මූණ දිහා බලලා හිතනවනේ මං ඉවත් කරගත යුතු දේවල් මේවයි කියලා. මේ කැලල් තියෙනවා. මේ රැවුල තියෙනවා. පිරිමය නම් රැවුල තියෙන මම මේ රැවුල දැන් ඉවත් කරන්න ඕන කියලා හිතනවා. කාන්තාව බලලා මේ කැලල් ටික ඉවත් කරන්න ඕන කියලා හිතනවා. ඉතින් හිත දිහත් බලලා තේරුම් ගන්න මොකද්ද මම ඉවත් කරන්න ඕන මේ හිතේ. ඒ ඉවත් කරන්න ඕන කවරක්ද කියලා තේරුම් ගැනීමම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ගැටලුව කියන්නේ මොකද්ද කියලා තමන් තුල හඳුනා ගැනීම. ඉතින් ඔබ හඳුනාගෙන තියනවද? මොකන්ද ගැටලුව? සමහර අය මේ කන් වලින් බණ අහනවා අහලා අර දැනුමක් හැටියට පුරව ගන්නවා විතරයි. අර තමා තුල එහෙම දෙයක් තියනවද නැද්ද කියලා හොයලා බලන්න පෙළඹෙන්නේ නැහැ. ඔබට තමා තුල වෙනස් වීමක් ඇති කරගන්නේ නැතුව මේ බාහිරින් තියෙන දේවල් මලු ගොඩ ගහගත්තයි කියලා තමන්ගේ ඔළුවේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඔබ තුල ඔබේ ආත්ම ගවේෂණය කරන ඔබ තුල ඔබව අවුස්සල බලන කෙනෙකුට උපකාරයක් පමණයි ධර්මය. ඒ නිසා ඔබ තුලට නැඹුරු වෙලා ඔබවම ඔබ ගවේෂණය කරගත යුතු කාර්යයක්. දැන් සමහර අය දන්නව මන් තරහ යන කෙනෙක්. හැබැයි ඒක වැරද්දක් හැටියට දකින්න කැමති නැහැ. ඔව් මන් කලබල කෙනෙක්. ඒක වැරද්දක් හැටියට දකින්න කැමති නැහැ. මන් අපුරු මිනිස්සෙක් කියලා කියනවා. නමුත් ඒක වැරද්දක් හැටියට දකින්න කැමති නෑ. එතකොට ඒක මම කරගන්නෝ, මගේ ආත්මය කරගන්නෝ, ඒක මගේ හැටි කරගන්නෝ, ඒක මගේ ස්වરૂපය කරගන්නෝ, ඒ මමම තමයි කියලා ඒ මගේ හැටි කියලා නිකන් ඉන්නවා. ඒ මගේ හැටි. මතක තියාගන්න පින්නතුනේ, අවසාන චිත්තේන් ක්‍රියාත්මක වෙන දේ තමයි චේතනාව බවට පත් වෙන්නේ. ඒ වගේම මිනිස්සෙකුගේ සසර පැවැත්ම සුභාසුබ නිර්මාණය කරන්නෙත් අවසාන ගැඹුරු චිත්තය. ගම්බීර චිත්තය. තේරෙනවනේ? ගැඹුරු චිත්තය. එතකොට අපි බලන්න ඕන අපේ හදවත පතුල මොන වගේද කියලා. තාම ගැඹුරු සිතට යනකොට දැන් සමහර අය ඉන්නෝ මේ පිටින් හරි කරුණාවන්ත බවක් ලොකු කාරුණික බවක් පෙන්වන්න පුළුවන්. ගැඹුරට යනකොට ඒ හිත ඇතුලේ නපුරු ගති පෙන්වුම් කරනවා. සමහර අය ඉන්න පිටින් හරීම කලබලයි තරහා වගේ මෙහෙම ස්වરૂපයක් පෙන්වනෝ. හිත ඇතුලට යනකොට බොහෝම හොඳ නිවිච්ච පුජ්‍යලයක් ඉන්නවා. අවසාන චේතනාවට යනකොට එයාගේ තීද්දු තීරණ ගැනීමේදී ලොකු නිවීමක් තියෙනවා. සමහර අය ඉන්න පිටිනුත් හරීම සරයි, ඇතුළුනුත් හරීම සරයි. තවත් සමහර වෙන්න පිටිනුත් හරීම නිවිලා බොහොම අධ්‍යාත්මයට යනකොටත් හරීම නිවිලා. ඉතින් දැන් බලන්න තමන් කවුද කියලා ඔය අතන. තමන් කවුද? දැන් මෙතෙන්ට ආවිල්ලා කතා කරනකොට හිතනවා ඇති මේ අපි කියන දේ වෙන්නේ නැති අහන්නේ හාමුදුරුවෝ කියලා. මං කියන දේ නෙමෙයි අහන්නේ, ඇත්තේ මේ මිනිස්සේ හිතන දේ. සමහරලාට මේ මිනිස්සේ ඇතුලෙන් සෞත්‍ය සිතුවිලි පන්දතියක් තියාගෙන වචනෙන් මේ කතා කරනකොට හිතෙනවා සංවේගයක් ඇති වෙනවා. මේ මිනිස්සයා බලන්නේ මේ මිනිස්සයා කටින් කියන්නේ එකක්, හිතේ තියෙන තව එකක් කියලා. ඕනෑම කෙනෙකුට තමන්ගේ මනස විමුක්තිදායක කරගෙන අර සැටලයිට් එකක් චන්ද්‍රිකාවක් වගේ බවට පත් වුණාට පස්සේ හරි මධ්‍යස්ත කෙනෙක් නිවෘත මධ්‍යස්ත කෙනෙක් චන්ද්‍රිකාවක් කියන්නේ. එයා සංශෝධනය කරන්නේ නැතුව ඕන දෙයක් එහාට මෙහාට ගෙනියනවා. ඒක තමයි ඒ ස්වභාවය. ඒ වගේ කැඩපතක් වගේ. කැඩපතත් සංශෝධනය නොකර තියෙන ස්වභාවයෙන්ම පෙන්නනවා ඉස්සරහා ඉන්න කෙනාට. දැලි තිබුණොත් දැලි ඈ ස්වභාවය කියලා පෙන්නනවා. ඒ වගේ තමන්ගේ මනස විවෘත කරගෙන බලාගෙන ඉන්න ඕනම කෙනෙකුට ඕනම කෙනෙක්ගේ චිත්තය පේන්න පටන් ගන්නවා. ඕනම කෙනෙකුට තමන්ගේ සිතුවිල්ල පේන්න පටන් ගන්නවා. ඒ නිසා තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම, සිතට අනුව කතා කිරීම, සිතට අනුව ජීවත් වීම හරි වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන ධර්මයේ ඇරෙන්නට ඔබට කිසිම දෙයක් වෙනාන් පිළිසරණක් නැහැ. ගේදර ඔබට මේසිය වශයෙන් දාල යන්න වෙයි. ශරීරය මේසිය වශයෙන් දාල යන්න වෙයි. අරගෙන යන්නේ ඔබේ සිතුවිලි පද්ධතිය. ඒ ගෙනියන්න ගොඩ ගහගෙන තියෙන සිතුවිලි පද්ධතිය කුණු ගොඩක්ද? රත්තරන් මල්ලක්ද, මණික් මල්ලක්ද, කුණු මල්ලක්ද, අඟුරු මල්ලක්ද කියලා බලන්න. මොකද තමන්ට හිතෙන්නේ? හැබැයි කුණු මල්ලකට හරි දැඩි ආසත්ත වුණොත් එයාට මොකද වෙන්නේ? රත්තරන් මල්ලක් වගේ. ඒක තමයි හැටි. තමන්ගේ තියෙන කුණු සිතුවිලිට එකට හරි ආසත්ත වුණොත් ඒක පේන්නේ රත්තරම් මල්ලක් වගේ. ඒක තමයි හැටි. ඉතින් හොඳ බුද්ධියක් තියෙන්න ඕන, ප්‍රායෝගික ඥානයක් තියෙන්න ඕන. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ කියලා දකින්න. සරුදේ සරු විදියට දකින්න, අසුරුදේ අසුරු විදියට දකින්න බුද්ධියක් තියෙන්න ඕන. ඒක තමන්ට තියෙනවද? ඒක ඔබට තියෙනවද? ඒක හරියටම පිහිටන්නේ තථාගත දර්ශනය කියන එක පහළ වුණාට පස්සේ. තථාගත දර්ශනය තථාගත දර්ශනය පහළ වුණාට පස්සේ බොහෝ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ තථාගත දර්ශනය කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාවටයි කියලා. බුදුහාමුදුරන්ටත් තිබුණ තථාගත දර්ශනය තමයි, දේශනාවත් තථාගත දේශනයක් තමයි. ඒක ඉතින් පස්සේ වැරදි විදිහේ නිර්වචන දැම්මට බුදුහාමුදුරෝ පලි නැහැ. ඒවා අපි වැරදි විදිහට තේරුම් කරගත්තට බුදුහාමුදුරෝ පලි නෑ. ඒක තවත් හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරුව කිව්වයි කියලා වැරදි දෙයක් කියලා දුන්නත් ඒකම එකම ඵලෙ නෑ. විසුද්ධි මාර්ගය බුද්ධාගමක් හැටියට බෞද්ධ අතර ප්‍රචලිත වුණාට බුදුහාමුදුරුව ඵලෙ නෑ. මොකද විසුද්ධි මාර්ගය කියන්නේ බුද්ධ ඝෝෂගේ ග්‍රන්ථය. ඒක බුද්ධාගමේ පොතක් නෙමෙයි. උනාට භාවනා සමදාසලි කර්මස්ථාන ඔක්කොම දිනේ ඒක ඇතුලේ. ඒකනේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නැහැ. ඒ මාර්ග පොතට බුදුහාමුදුරු සම්බන්ධ නැහැ. බුදුහාමුදුරන්ගේ කවුද නෙමෙයි. නමුත් තථාගත දේශනය කළා, තථාගත දර්ශනය තිබුණා. ඒ වගේම අපටත් ඒ තථාගත ආකාරයේ දැකීමක් දකින්න පුළුවන්. තත්ත්වාකාරයේ දකිනවා. දැන් ඔබ මේ දකින ආකාරයේ හිතන විදිය තත්ත්වාකාරයේද? තත්ත්වාකාරයේ නෙවෙයි මවාගත් ආකාරය. මේ හැම දෙයක් පිළිබඳවම තියෙන්නේ තමා කෙරෙහි තියෙන්නේත් මවාගත් දෙයක්, අනුන් කෙරෙහි තියෙන්නෙත් මවාගත්ත දෙයක්, වටපිටාව කෙරෙහි අපි ඇති කරගෙන තියෙන්නෙත් මවාගත්ත දෙයක්. මේ මවාගත්ත දේවල් තුලින් ඇති කරන වේදනා සම්භාරයක් තියෙනවා. ඊට අනුකූල අනුගත වෙවි ජීවිතේ පවතිනවා. සමා තුල මවාගත්ත දෙයක් තියෙනවා. අපි සමාජයට මේ වගේ පේන්න ඕන. මම මේ වගේ කෙනෙක්. එක්ක සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් අසමාන වෙන්න ඕන. ඉහළ වෙන්න ඕන, එක්ක පහළ වෙන්න ඕන. දැන් විශේෂයෙන් මේ ආර්ය ධර්මයේ අරගෙන ආර්ය ධර්මය තුලින් පිබිදෙන යහපත්කමක් මේ සමාජයට පෙන්වන්න යන්න බෑ. හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි එහෙම පෙන්වන්න ගියොත් එහෙම අනේ අරහත් වෙන්න යනවා කියලා එයාට පහර ගහනවා. නැත්තම් අහනවා එයා අරහත් වෙන්නද හදන්නේ කියලා අහනවා. එහෙම ගැටලුවකුත් තියෙනවා. ඒ නිසා සමාජයේ මිනිස්සු කාක්කියාගෙන නම් ඉන්නේ, අපි සමාජයේ ජීවත් වෙනකොට කාක්කියාගෙන ඉන්න ඕන. කොහොෝ කියන්න තහන. එහෙමයි. ඒක තමයි ස්වභාවය. කොහොෝ කිව්වොත් එහෙම කාක්කෝ ටික කොටල කොටලා නැදි කරලා දානවා. ඒ නිසා කාක්කෝ මැද කාක්කියාගෙන ඉන්න ඕන කොවුලෙක් වුණත්. ඒක තමයි ඥානවන්තකම. ඒක තමයි ස්වභාවය. මේ කිසි කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් Tamanට වඩා ඉහළට යනවට. ඒක විශේෂයෙන් තියෙනවා මේ ශ්‍රී ලාංකිකයා ළඟ. අපායෙත් වහලක් නැහැලු ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු ඉන්න අපායේ කොටසට වහලක් නැහැලු. ඒකට හේතුව මේ වහලක් අවශ්‍ය කරන්නේ නෑලු. ඒක ඇතුළෙම ඉන්න මිනිස්සු උඩට නගිනෙවුම් පහලට ඇදලා ගන්නවලු ආයේ. කලාතුරකින් ඉතින් ලංකාවේ ටික දෙනෙක් ඇදී නැත්නම් ඒ මිනිස්සු විසින්ම අනිත් මනුස්සයවත් එතෙන්ටම ඇදලා දා ගන්නවලු. එහෙම ස්වරූපයක් තියෙනවා. අපි පුතජන ඕගොල්ලන්ට බෑ රහත් වෙන්න කියන අදහසකුත් තියෙනවා. එව නැති තාම අතලොස්සක් මේ සමාජයේ ඉන්න මේ ධර්මයේ දකින්න කැමැත්ත පහල කර ගන්නවා. මොකද්ද මේ ධර්මයේ ස්වરૂපය? අශේෂ විරාග නිරෝධෝ. බුදුරජාණන් වහන්සේගේ මුළු පටිච්ච සමුප්පාදයේම පෙන්වන්නේ නිරෝධය. අවිද්‍යාවේ ඉඳලා භව නිරෝධය දක්වාම නිරෝධයි, නිරෝධෝ නිරෝධෝ නිරෝධෝ කියලා කතා කරන්නේ. එකක්වත් වෙන සංශෝධනයක් කරන්න කියලා නැහැ. නිරෝධ කරන්න. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ නිරෝධ කරන්න. සම්මා කියන ගුණයෙන්ුත් අදහස් වෙන්නේ නිරෝධය. ඒ සම්මා කියලා කියනවා, විමුක්ති කියලා කියනවා, නිරෝධ කියනවා. ඒ හැම වචනයකින්ම පැහැදිලි කරන්නේ මේ නිදහස, අධ්‍යාත්මික නිදහස. ඔබ නිදහස හොයාගෙන යන්න කොහොමවත් යන්න උවමනාවක් නැහැ. මේ මොහොතේ ඔබ අල්ලගත්ත දේවල් මොනවද කියලා බලන්න, ඒ දේවල් අතහැරලා දාන්න. අල්ලගත්ත දේවල් මොනවද කියලා බලන්න, ඒවා අතහැරලා දාන්න. අතහැරලා දැම්මට පස්සේ සකුණෝ විය පබ්බජ්ජා කියලා මෙතනින් අදහස් කරන්නේ ආර්ය ශ්‍රාවකත්වය. චීවර ධාරීත්වය නෙමෙයි, ආර්ය ශ්‍රාවකත්වය. ඇඳුම කියන එක එච්චර වැදගත් නැහැ. ඇඳුමින් නොයෙකුත් දේවල් ඕන විදියක් වෙන්න පුළුවන්. මොන ඇඳුම ඇඳලා හිටියත් ඒක සීතල උෂ්ණ මකා ගැනීම සඳහා, විලිවසා ගැනීම සඳහා, පැවැත්ම සඳහා පමණයි. නමුත් අධ්‍යාත්මයමයි වැදගත් වෙන්නේ. ඒ නිසා සකුණෝ විය පම්බජ්ජා කුරුල්ලෙක් වගේ. කුරුල්ල කියන අදහස ඒක ඇති කරේ මොකද හේතුව? භෞතිකවාදී ක්‍රමවේදයකට බලද්දී අපිට මේ කුරුල්ල පේනව හරි නිදහස් සතෙක් හැටියට. එයා මුකුවන් දේවල් අඳින්ච කරගෙන නැහැ. බලන්න මේ ඉන කුරුල්ලොන්ට ඉඩක් නැහැ. කිසිම මේ බින්කොටසක් නැහැ, නිදමක් එහෙම නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඔක්කොටම ආйти ඉඩන් අපි තමයි අරන් තියෙන්නේ. ඈ ඊළඟට කුරුල්ලන්ට විවාහ රෙජිස්ටර් එකක් නැහැ. සාන කුරුල්ල බොහොම ලස්සනට ඒගොල්ලන්ගේ සබෙදියාවන්තුල බොහොම ලස්සනට ඒ ජීවිත ගත කරන කුරුල්ලෝ ඉන්නවා. ඊළඟට මේ මව්පියන්ට සැලකීම, මව්පිය වන්දනා ගාථා, දරුවන්ට සැලකීම, යුතුයකම් පහ හය එහෙම උගන්වලා නැහැ. ඒත් ඒගොල්ලෝ දරුවෝ ලැබුවාම හොඳට රැක බලා ගන්නවා. කාටවත් එන්න දෙන්න හදිස්සි ඉතින් අනතුරකින් බේර ගන්න බැරුව ගියොත් මිසක් නැත්තම් ජීවිත පරිත්‍යාගය කළ සටන් කරනවා. තමන්ගේ දරුවා රැක ගන්න. මන් දන්නේ කොහෙන් ඉගෙන ගත්තද, කවුද කියලා දුන්නේ, මොකක්ද ආගම කියලා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මිනිස්සු හැටියට දියුණු කියා ගන්න අපි අර කුරුල්ලොන්ගේ ජීවිතේ මට්ටමට කොහොම හරිපත් වෙන්න. ඒ කුරුල්ලෝ ළඟ තියෙන ධර්මතාවය ලබා ගන්න. ඒකට තමයි මේ උත්සාහ කරන්නේ. කාක කියන සතා නරක් වුණාට බලන්න කොච්චර හොඳ සතෙක්ද කියලා. කෑම ටිකක් හම්බ වුණාම අනිත් අයටත් කෑ ගහලා කියනවා ඉන්න කියලා. කාකුන් දැකලා තියෙනවා නේද? ඒක කෑම දැරනවා, එයා කෑ ගහනවා එතනට එන්න කියලා. වැඩිපුර තිබුණොත් ගිනිල්ල හංගලා තියෙනවා. අරගෙන ගිහලා වහලවල තැන් තැන් වල එක එක දේවල් හංගනවා. හංගලා තියලා බඩිකිනි වුණාම ආයි ඇවිල්ලා ඒක අරගෙන යනවා. කුරුල්ලෝ ළඟ හරි ලස්සන ගුණ ධර්ම තියෙනවා. පිළිවෙත් තියෙනවා. ඉතින් මිනිස්සු හැටියට අපි ඒවා ඉගෙන ගන්න ඕන. ඒවා අපේ ජීවිතේට එක් කර ගන්න බලන්න ඕන. ආත්ම සංවේදී මිනිස්සෙකුට කළ යුත්ත හා නොකළ යුත්ත පිළිබඳව සංවේදී ඥානයක් පහළ වෙන්න ඕන. එහෙම නැතුව හුදෙක් ශූන්‍ය කරගත්ත මනසක් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. විවෘත කරගත්ත මනසක් තියාගෙන ඉන්න කෙනෙකුයි ආර්ය ශාවකයෙක් කියලා කියන්නේ. ශූන්‍ය කරගත්ත මනසක් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මොකද්ද මේ ශූන්‍ය කරගත්ත මනසයි විවෘත කරගත්ත මනසයි කියන ස්වභාවයේ තියෙන තත්ව දෙක? ශූන්‍ය කරගත්ත මනසක් කියලා කියන්නේ තමා විසින්ම සිර කරගත්ත, ගල් කරගත්ත මනසක්. ශූන්‍යතාවය. නමුත් විවෘත මනසක් කියලා කියන්නේ එයා කිසි දෙයක් මේ බලෙන් දැඩිව මේ හංගලා පැත්තකට දාලා යටපත් කළා කිසි දෙයක් තියන්නේ. එයා විවෘත කළා මනස. ඒවා පූර්ණව සංශෝධනය කරලා එහෙමත් නැත්නම් නිවැරදි කරලා විසුරුවා හරිනව මිසක් අර ශූන්‍ය කර ගැනීමක් එහෙමත් නැත්නම් අරමුණක් තුල දැඩි වීමක් වෙන්නේ නැහැ. හැම ආගමේම භාවනාවල් තියෙනවා. ඒ භාවනාවල් වලින් කෙරෙන්නේ මොකද්ද? සමහර භාවනාවන් වලේ තමන්ගේ මනස එන්න එන්නම දැඩි කරනවා, කුරිරු තත්වයට පත් කරනවා, සාමකාමී වෙන්නේ. ඇයි ඒ සාමකාමී වෙන්නේ නැත්තේ? ඒ ඇත්තෝ ඒකාග්‍රතාවයකට යනවා මිසක් විවෘත මනසකට එන්නේ නැහැ. විවෘත මනසකට આવොත් තමයි පුජ්‍යලයා මෘදු බවට පත්වන්නේ, නිදහස් බවට පත්වන්නේ, විවෘත බවට පත්වන්නේ. ඒ නිසා ඔබ නිදහස් වූ මනසකින් පවතින විවෘත වූ මනසකින්ද? ඇයි සමහර අය මනස විවෘත කරන්න කැමති නැහැ? ඇයි? විවෘත කරාම කුණු කන්දල් ටික එනවා. අර මතක් කරන මේ ඔයා කරපු වැරදි ලිස්ට් එක මේ තියෙන්නේ. හා හා මට එපා ඔබ වෙන්නන්න එපා. මේ පෙන්නේ මේ මේ ඔයා හදා ගන්න ඕන දේවල් ටික. ආ ඒ උනාට කමන්නේ මගේ හැටි. එතකොට මනස සංගවණේක ලේසි. මනස විවෘත කළා. ඒවට මුහුණ දීලා ඒවා निराකරණය කළා දිය කළා හරින එක අපහසුයි. හැබැයි අර සංගවන දේවල් බුදුහාමුදුරුව පෙන්වන්නේ තදංග ප්‍රහාණය. ඒවලට හංගලා තියාගෙන ඉන්න කොයි වෙලාවක හරි මතු වෙනවා. යාල සමත භාවනාවෙන් භාවනා කරපු එක තැනැත්තියක් දිව්‍ය ලෝකේ ඉපදුනා. දිවි ලෝකේ ඉපදුනාට ඒ හිත ඇතුලේ තිබුණ කුඩු ගේලු ගතිය අනම්මනම් ටිකක් තිබ්බා. අර දිවි ලෝකේ සමාධි කාලයේ කුසලයේ ඉවර වෙනවත් එක්කම ආයි බිමට වැටුණා. කොහරද වැටුනේ? ඊරියක් වෙලා. ඉපදුනා. ආයි අර මනස එනවා අතෙන්ට. පරණ මනසට එනවා. කිනිසා මනස විවෘත කරන්න. සම්පූර්ණයෙන් විවෘත කරන්න. එතකොට මේ විශ්වයේ ආලෝකය එහෙමත් නැත්නම් ධර්මයේ ආලෝකය අපේ මනසට වැටෙනවා. ඒ මනස ඇතුලේ තියෙන සියලුම කෙලෙස් මල විස බීජ දුහුවිලි ඔක්කෝම ගසාගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ විවෘත කරන්න විතරයි. ඒව වැටෙනවා. ඉබේට නේ අතක වුණත් අමුතු ක්‍රියාවලියක් කරන්න ඕනේ නැහැ. අපි අස්වාභාවිකව සිදු කරලා තියෙන ක්‍රියාවලිය සමතේටපත් කිරීම පණ නැතෙන්. දැන් මේ අතක් හැදිලා තියෙන්නේ මිටි මොලෝගන නෙමෙයිනේ. අතක් තියෙන්නේ මිටි මිලවීමට හැකියාව තියෙනවා. නමුත් මිටි මොලෝගන නෙමෙයි අතක් තියෙන්නේ. අතක් තියෙන්නේ ස්වභාවයෙන් දිගහැරලා. දැන් අපි මේ මිට මුලව ගත්තොත් කරන්නේ අස්වාභාවික දෙයක්. එතකොට අපි ස්වභාවිකත්වය ඇති කරන්න විතරයි ඕන. එතකොට විවෘතත්වය කියන එක ඇති වුණ තැන ස්වභාවයේ මතහැරීම කියන එක සිද්ධ වෙනවා. ළඟට ගහගෙන යනවා. මේ බලන්න මේ අත මේ මම විවෘත කරනවා විතරයි. අත විවෘතක දැන් මේ අතර තියලා විවෘත කළත් මේක ස්වභාවය තුළ ගහගෙන යන සුළුයි. උලඟක් આવොත් පෙරලලා යන සුළුයි. ඔබේ පීඩාවට වගකී යුත්තා ඔබමයි. ඔබේ පීඩාවට වගකී යුත්තා ඔබමයි. ඒක තමයි ස්වභාවය. තමන්ගේ මනස පාලනයක් නැති වින්දනයන් වල ඇලෙනකොට මොකද වෙන්නේ? ඒවා තුල මිනිස්සුන්ට ඒව දරා ගන්න බැරුව අක්‍රමවත් ස්වභාවයකට පත් වෙනවා. මානසික උමුතුවකට පත් වෙනවා. ඔබ දැකලා තියෙනවද මයිකල් ජැක්සන් සින්දු කියනකොට ඉන්න ගෑනු ළමයි ටික ගෑ ගන්න විදිය මම දැකලා තියෙන වීඩියෝ එකක්. මැරෙන්න හදනවා. අවසානයේ මේ සෙකියුරිටි එක කඩාගෙන ගිහිල්ලා පැනලා සමහර අය එතුමාව වැළඳ ගන්නවා. ඇයි? ඒගොල්ලන්ට දරා ගන්න බැරි මානසික තත්ත්වයක් එනවා. ලංකාවේ අමීර්කාන් ඇවිල්ලා මෙහෙම දාඩිය පීදාලා සර්වියට් එක විසිකලා අපේ සර්වියට් එකට පොර කෑදරම් ගේන ළමයි ලංකාවේ. ඈ ඈ ඒක තමයි හැටි. මොකදද? රූපකාය ලස්සනට, ප්‍රසිද්ධියට, ධනයට, මොනවා හරි ස්වරූප ටිකක් නිසාර මානසික ඇතිවෙච්ච චිත්‍රය. දැන් ওই සල්මන් ඛාන්ගේ අගුණ දුර්වලකම් ගොඩක් නැද්ද? තියෙන. ඒ තිබුණත් ඕකේ, කමක් නැහැ. ඇයි? අර ටික වැඩිපුර තියෙනනේ. ඒකයි කියන්නේ අර ඇරෙනවා හැරුණත් වැරදි කියලා කියන්නේ. එතකොට අර එපා වීමක් කියන එකක් මනසට ඇති වුණොත් පොඩි වැරද්දක් තෝරන්න ඇති ලොකු කරලා බලන්න පුළුවන්. නමුත් මනුස්සයන්ට හිතෙන් උවමනාවක් කියන එකක් ඇති වුණොත් එහෙම ඕනෑම ලොකු වැරද්දක් පොඩි කරලා දකින්නත් පුළුවන්. එහෙම ගුණයක් තියෙනවා. මනුස්සයන්ගේ හිතේ ඔහොම ඒ බැලන්ස් කිරීමක් තියෙන්නේ. ඒක තමයි ස්වરૂපය. දැන් තමන්ගේ මනසෙන් අහලා බලන්න, හෙට ඔබට මේ රටේ ජනාධිපතිකම ලබා දෙනවා. ජනාධිපතිකම ලබා දෙනවා හෙට. මොකද කියන්නේ මනස? එහෙම තනතුරක් ලබා දෙනවා කිව්වොත් එහෙම මොකද අපි හිතන්නේ? මොකද ඔබේ මනස කියන්නේ කියලා අහලා බලන්න. හොයලා බලන්න. ඊළඟට ඔබේ මනස දෙන ප්‍රතිචාරය මොකද්ද කියලා බලන්න. ඒක තමයි. මටත් මේ රටේ කොළඹ හතේ ලොකු පන්සලක අයිතිකාරකම ලබන්න කියලා පළමුවෙන්ම කිව්වේ මට. අද මං හිටියේ නැහැ ඒකේ ප්‍රධාන හැඳුරු මම. මං කිව්වා සායනාස මේක මට ලොකු වැඩි. මං ටිකක් විවේකීව ඉන්න මට පාඩුවේ ඉන්නයි ඕන. ඒ නිසා මං පාඩුවේ ඉන්න මේ පොඩි ස්ථානයක් තනා ගන්නම් කියලා මම කිව්වා. මම හොඳයි ඔබ වහන්සේ ඉතින් කැමත්තක් කියලා කිව්වා. ඒකේම තමයි. මගේ පන්සල සම්පූර්ණ වෙන්නේ ධර්ම අවබෝධය වීම තුළින්. මිනිස්සුන්ගේ ජීවිතයේ ධර්ම අවබෝධය ඇතිවීම තුළින් පන්සල සම්පූර්ණ වෙන්නේ තුන් බෝධිය. මේ ත්‍රිවිධ චෛත්‍යම සම්පූර්ණ වෙන්න ඕන මිනිස්යාගේ මනස තුළ. බුදු පිළිම වහන්සේත්, චෛත්‍ය රාජානන් වහන්සේත්, බෝධීන් වහන්සේත් මම ඉදි කරන්නේ මිනිස්සුන්ගේ මනස තුළ. බාහිරේ නෙමෙයි. බෝධිය වටේ ඇවිදිනෝ ඒ උනාට බෝධිය තමන් ළඟ පහළුණේ නැහැ. සර්වඥ ධාතු තැම්පත් කරලා තියෙන චෛත්‍ය වටේ ඇවිදිනෝ සර්වඥ ධාතුන් තමන් තුළ පහළුණේ නැහැ. මොකද්ද මේ සර්වඥ ධාතු කියලා කියන්නේ? සර්වඥතා ඥානය. බුදු පිළිම ළඟට ගිහිල්ලා ඉදිරියේ ඉඳගෙන මල් පූජා කරනවා. නමුත් බුදුහාමුදුරුව දැක්කේ නැහැ. ඉතින් මේ ත්‍රිවිධ චෛත්‍යයන් ඒ බෝධීන් තමන් තුළ මිනිස්සු තුළ තැන්පත් කිරීම ගොඩ නැගීම තමයි විය යුත්තේ. එහෙම නැත්නම් අපි කොන්ක්‍රීට් හදනවා මිනිස්සු හරිම හිස්. පන්සල නම් හරි ලොකුයි. හාමුදුරුව ළඟ හිස් නම් වැඩක් නැහැ. පින්කම් කියලා ඔන්න කාලයක් ගන්නවා. කවුරු හරි කෙනෙක් එයා හදාගෙන යනවා. ඊට පස්සේ ආයි මොනවා හරි දෙයක් එනවා. මේ පින්කම් කියලා මේ කොන්ක්‍රීට් වලින් මෙහෙම හැදුවාම පින්කම් දෙක එක රූප ඈ යසෝදරාවිය නෙලනෝ. ඊට පස්සේ බුද්ධ මාතා පූජා මෙහෙම පවත්වනවා. ඊට පස්සේ බැරි නම් ශක්‍ර දේවේන්ද්‍රයට පූජා පවත්වනවා. ඒකත් බැරි නම් ඝටිකාර බ්‍රහ්මයා පොඩ්ඩක් නැල්ලා එයාටත් පූජාවක් පවත්වනවා. අනේ මන්ද කොහේ ඉන්නවද දන්නේ නැහැ ඝටිකාර බ්‍රහ්මයා. ඝටිකාර බ්‍රහ්මයා කියන්නේ කොහොමක මේ හසින් ආපු මිනිස්සේ නෙමෙයි. ඝටිකාරකයා කියන්නේ රෙදිමහල් මිනිස්සේ. ඒ රෙදිමහල් මිනිස්සේ බුදුහාමුදුරන්ට චීවරයක් ගෙනල්ලා දෙනවා. අර ඝටිකාර පේශකාර දෙන්නේ කියලා. ඉතින් මේ මොනව කරනවද මන් දන්නේ. ඒ නිසා මේ එහෙම මේ මිත්‍යාවල් වලට ඇවිල්ලා අපි හිතාගෙන සුරංගනා ලෝකයක් බුද්ධ කාලය තුල මැව්වත් එහෙම දෙයක් නෙමෙයි තිබ්බේ. ප්‍රායෝගික සත්‍යයක්. එහෙම දෙයක් නැහැ. ඒවා බොහොම විද්‍යානුකූලව දැනගන්නට හැමතිස්සම ධර්මය විද්‍යාවෙන් තොර කරගන්න එපා, විද්‍යානුකූල කරගන්න. තමන්ගේ හිතර ගන්න හැම දෙයක්ම විද්‍යානුකූලද කියලා බලලා දාගන්න. කන කෑමක් වුණත් පොඩ්ඩක් බලලා කන එක බොහොම හොඳයිනේ නේද? කන කෑමක් වුණත් හොඳින් පරීක්ෂා කරලා බලලා කන්න, නැත්නම් මොකද වෙන්නේ? අජීර්ණ ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම හිතර දාගන්න හැම දෙයක් බලා ගන්න. ඒකේ විද්‍යානුකූල බව බලන්න. විද්‍යාව උදපාදි කියලා කියන්නේ ඒකයි. විද්‍යාව උපදවාගෙන බලන්න. දැන් ওই විද්‍යාව උපදවාගෙන බලාගත්ත දේවල් ටිකක්ද ওই මනස ඇතුළේ වෙදාගෙන තියෙන්නේ? නෑ. ආපු ටික, අහුණු ටික, ඔක්කොම ටික දාගත්තා. විමසීමකින් තොරව කටයුතු කරන අය අතර ශ්‍රී ලංකාව ප්‍රධානයි. ඕනම ආගමක් පතුරවන්න පුළුවන්. හෙට මිනිස්සෙක් කිව්වොත් අපි ආව ඕස්ට්‍රේලියාවට ගිනින් දාන්නම් එන්න අපේ බෝට්ටුවෙන්. ඒව නැත්තම් වැව් ඔරුකාරයෙක් හරි කිව්වොත් අපි මේ ඔරුවෙන් ආව ඕස්ට්‍රේලියාවට ගිනින් දාන්නම් කියලා මිනිස්සු ඔරුවෙන් යනවා. ඒ හිතන්නේ මේක කොච්චර දුර යන්න පුළුවන්ද, මේක පෙරලෙනවද, මෙච්චර රළවලට මේකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා එහෙම හිතන්නේ. ආ ගිනින් දානවා කිව්වනේ, ගිනින් දායියා. ලෙඩේ හොඳ කරනවා කිව්වනේ, හායනවා හොඳ කරයි එයා. දෙයිය දෙනවයි කියලා තියෙනවනේ. අපි ඒකාරෙන් අපිට කියලා තියෙනවා පොතේ, අපි මෙහෙම කළාම ස්වර්ගේ යනවයි කියලා. යන්නේ කොහොමද කියලා හොයන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා බලන්නේ නෑ. ඊට පස්සේ අපේ අයටත් කිව්වහම, අටපිරිකර පූජ කළාම වාට ඒහි ප්‍රවෘජ භාවය ලබන්න පුළුවන්. මොකක්ද දන්නවද ඒහි ප්‍රවෘජ භාවය? ශනිකවම එහෙම වස්ත්‍ර නැතුව ගිහිල්ලා ආයි එහෙම සිවුරු එවම පෙරවිලා ඉස්සරහට පෙනී හිටිනවා. එහෙම නේද කියලා දීලා තියෙන්නේ නේ. දැන් කෙහෙරැවුල් ඉබේම බෑවිලා දනබඩ ගාලා සිවුරු මෙහෙම පෙරවිලා විලි ලැජ්ජාවේ බෑ. හදිසි රෙදි හැම එහෙ ගිහිල්ලා මේ අලුත් රෙදි පෙරවන්න පටන් ගන්නවා. ඈ ඒ වගේම කෙහෙරැවුල් ඉබේ හැරෙ මෙහෙ බාන පටන් ගත්තා. මං අහුවෙ ඉතින් මේ කෙනෙක්ගේ උදුවව කාලා වගේ වැටෙනවද කියලා කියන්න බෑ ගුවා. ඒක දෙන්න පුළුවන් කෝ. මේ බුදුරජාණන් වහන්සේගේ ඒහි ප්‍රවෘජ භාවය කියලා කියන්නේ ඇත්තෙම අර ඉතාම ඉක්මනින් නිවන් අවබෝධයට පාත්‍ර වීම. මේ ඇඳුම් වලට දාගත්තේ ඇයි මේක? ඇඳුමේ කොහෙද ප්‍රවෘජ භාවයක්? නැහැනේ. ඈ ශනිකෝ මේ 60 වයස් පිරුණු කියලා කිය අදහස් කරන්නේ සාමාන්‍යයෙන් අපි අර පරිණත පුජ්‍යලයේ හැටියට සලකන්නේ 50 60 ගියාට පස්සේ පූර්ණත්වයට පත් වේ. ඒකයි 60 වයස් පිරුණු කතාවෙ තෙන්ට ආවේ. ඒකෝර අමු මෝඩ පුතඥයොන්ට නේද අපි මේ පඬිතුයෝ කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඈ මේ සමහර අපි කතා කරන අයම අමු මෝඩ පුතඥයොන්නේ මේ මේ කියන වචන මොනවද කියලා හිතනවා. කොච්චර දුර්වල දේව කියලා. ඉතින් අපි හැමදෙනාම අෂ්ට පරිස්කාරයක් පූජා කරන්නේත් එහෙම තමයි හිතලා. කිව්වොත් මේක පිනයි කියලා ඒක පිනක් වෙනවා. මේක පවයි කිව්වොත් මේක පවක් වෙනවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කෙනෙක් කිව්වට මේක පිනක් කියලා පිනක් වෙන්නේත් නැහැ. කෙනෙක් මේක පවක් කිව්වට පවක් වෙන්නේත් නැහැ. තමන්ගේ හිත පවතින විදිහයි එතන බලපවත්වන්නේ. දැන් අපි මේ හැම වචනයකින්ම පින්නතුන්ට මතක් කළේ හිත ලිහිල් කරගන්න, හිත සැහැල්ලු කරගන්න කියන පණිවිඩය. හිත අතහැරලා දාන්න. මේකත් සමහරලාට තවත් දෘෂ්ටියක්, තවත් දේශනයක් හැටියට නොගන්න වග බලා ගන්න. අන් සියල්ලත් අතහරින්න, මේ සියල්ලත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. කියන්නේ මනස විවෘත කරන්න, එච්චරයි. ආයි ක්‍රියාවකට බැස ගන්න උමනාවක් නැහැ. මනස විවෘත කරන්න, නිදහස් කරන්න. විවේක ගන්නවන්න. ඒක ඒක හරි අමාරු කාර්යයක්. මොකද අපි පුරුදු වෙලා තියෙන මනස විවේක ගන්නවන්න නෙවෙයි, මනසේ පුළුවන් දේවල් පුරව ගන්න. පුළුවන් තරම් දේවල් පුරව ගන්න. ඒක නිසා නිරන්තරයෙන්ම ඇලෙන්න සකසලා තියෙන්නේ. මනස හදලා තියෙන්නේ ඇලෙන්න, ගැලවෙන්න නෙමෙයි. ඉතින් මේ ගැලවීමේ ක්‍රමවේදය කියලා කියන්නේ පටිසෝතගාමි ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මනස ඇලෙන්නයි හැදිලා තියෙන්නේ, ගඟක් හැදිලා තියෙන්නේ පහළට ගලාගෙන යන්න. ඒ වගේ මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙන්නේ පහළට ගලාගෙන යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ හොයන ධර්මය ඇලෙන්න හැදිලා තියෙන මේ මනස, ඇලෙන්න හැදිලා තියෙන ඉන්ද්‍රයන් ටික මොකක්ද ඇති කරන්නේ? ඔව්. නොඇලීම කියන එක තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්යාගේ ඇලීම කියන සිද්ධාන්තය තුල පදනම් වෙලා. ඇලීම කියන දේ තුල තමයි නොඇලීම කියන එක පවතින්නේ. හැබැයි අර ඇලීම කියන තැනම තියෙන නොඇලීම කියන පදනමෙන් පුළුවන් කමක් නැහැ නිදහස් වීම කියන එක අත්දකින්න. නොඇලීම කියන පදනම ලබා ගන්නවා ඇලීමෙන්. එවිට තමන් දන්නේ ආයේ අර පුරුදු තැනම ජීවත් වෙනවා. මිනිස්සු උඩහට යනවා කියලා යන්නේත් පහළට. අපි දැක්ක ගහෙන් ගස් වලින් ගෙඩි වැටෙනවා, ඇපල් ගෙඩි වැටෙනවා. නමුත් අපිට මේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව ඥානනයක් පහළ වුණේ නැහනේ. ඒ වගේම අපිත් ඕන තරම් දැකලා තියෙනවා යම් යම් දේවල්, මේ පාත්‍ර කොළ ඉහළට පාවෙන, උඩට පාවෙන. නමුත් අපි හිතුවේ නැහනේ මේකේ මෙහෙම දහමක් තියෙනවා කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ අපි මේ හිතන විදිහේ සරල සිද්ධාන්තයක් නෙමෙයි. අපි දකින මහා විද්‍යාත්මක සිද්ධාන්තයකින් ඒක දැක්කේ. ඒක මිහිතලේ ඉතාම දුර්ලභ මිනිසෙකුට පහළ වෙන දෙයක්, ඥානනයක්, මහා බුද්ධියක් තුලින් පහළ වෙන ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක අති දුර්ලභ වූ දෙයක්. ඒක මුලින්ම පහළ කර ගැනීම අතිශයින්ම අමාරුයි. මේ ධර්මයේ අවසාන යුග පුරුෂයා වුණොත්, ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ගේ අතින් අතට මේ ධර්මයේ පත් නොවි එතනින් සිඳුනොත් එහෙම, විශේෂයෙන්ම පොත්වල ලියලා තිබුණත් දකින්න බෑ. මොකද පොත්වල ලියලා තිබුණත් ඒක කියවන්නේ තමන්ගේ සංකල්පේ. ඒ නිසා ඒ එහෙම දකින්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා නොසිඳ අවබෝධ කරගන්නට ඕන කාරණයක්. නිවනට මොනවද උපකාරක ධර්ම? නිවනට කිසි දෙයක් උපකාරයක් අවශ්‍ය නැහැ. නිවනට කිසිම උපකාරයක් අවශ්‍ය නැහැ. ඇයි උපකාරයක් අවශ්‍ය නැත්තේ? අසංකාරික ධර්මයකට මොකටද උපකාර? නිරෝධ ධර්මයකට මොකටද උපකාර? කිසිම උපකාරයකින්, කිසිම රැඳවීමකින්, කිසිම පැවැත්මකින් පවත්වන්න අවශ්‍ය නැහැ. කිසිම අඩයක් ඕනේ නැහැ. බලන්න කිසිම උපකාරයකින් තොරව Taman ජීවත් වෙන්න. අපාර භාරගතෝ. පාරක් නැති මාවතක ගමන් කරනවා කෙනෙක් නොවේ. පාරක් නැති මාවතක ගමන් කරනවා කෙනෙක් නොවේ. කවුරු හරි ඇහුවොත් ඔය ඇඹිලි පිටියේ ආනන්ද හාමුදුරුව මොනවද කියන බණ, පාරක් නැති මාවතක ගමන් කරනවා කෙනෙක් නොවේ. ඒ ගැන ඒ කතාව තමයි කියන්නේ. එක්ක නිවන් දකිනවා, එහෙම නැත්නම් අංගොඩ නතර වෙනවා මනසෙන්. තේරුම් ගත්ත නිවන් දකිනවා නැත්නම් පිස්සු හැදෙනවා නේද? දැන් මම දවසක් කෙනෙකුට කිව්වා සත්‍ය පවතින්නේ ඇත්තහා බොරුව නැති තැනයි. ඇත්තහා බොරුව නැද්ද යම් තැනක, එතනයි සත්‍ය පවතින්නේ කියලා. ඉතින් මේ මනුස්සයට මේක ලොකු ගැටලුවක් වුණා. මං කිව්වා හොඳයිනේ, ඒක හොඳයිනේ. දැන් ඔබ තුල, මම ඔබ තුල ගවේෂකයෙක් නිර්මාණය කරලා තියෙනවා. මේ වචනයට පුළුවන්කම ලැබිලා තියෙනවා ඔබ තුල ගවේෂකයෙක් නිර්මාණය කරන්න. හැබැයි මේ ගවේෂකයා මධ්‍යස්ථ ගවේෂකේ, ලෝභ ද්වේෂ මෝහ නැති. කොච්චර හොඳද? එහෙම කියලා දෙන්න බැරි පඬිවරුන් විසින් තේරුම් ගන්න දෙයක්. මේක ඥාතිකමට, හිතවත්කමට, පුජ්‍යල උනන්දුව නැත්තන් සිය කැමැත්ත, ධර්මයේ හොයාගෙන යන කැමැත්ත, ලෝක අවබෝධය ඇති වෙන්නේ නැතුව රූපමානයෙන්, එහෙම නැත්තම් උද්දච්චකමෙන්, බලයෙන්, ධනයෙන් මත්තුනොත් එහෙම, යෞවනත්වයෙන් මත්තුනොත් එහෙම මේක කරගන්න බෑ. යෞවනත්වයෙන් මත් වෙච්ච කෙනෙක්ගෙන් එයාගේ මාරය අහන කතාව තමයි ඔයා මොකටද දැන්ම නිවන් දකින්න? ඔයා තරුණයි. සල්ලි ගොඩක් තියෙනවා නම් මතක් වෙනවා මොකටද ඔය නිවන් දකින්නේ? ආඩ පුළුවන් ලෝකේ ඕනම රෝහලකින් බේත් ගන්න බය වෙන්න එපා කියලා මතක් කරනවා. හෑ, බලය තියෙන කෙනෙකුට මතක් කරන්නේ මොකටද ඔය හාමුදුරුවෝ බණ අහන්නේ? අපිට ඔය ඔක්කොම යටත් අපේ බලයට, අපේ මුදල් වලට කියලා. ඒ බලය තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා. සමහර බල සම්පන්න නැතිම්තුරු වගේ අය සමහරලාට එහෙම ගරු කරන්නේ නැහැ. එහෙම හාමුදුරුකමට මේ ගරු කරන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්, බලයට, අවියට, පුළුවන්කා බල පුළුවන්කාරකමට ඕන දෙයක් ලෝකෙ කරන්න පුළුවන්. මං කියන්නේ ඒ වගේ අයට පිස්සු කියලා. එහෙම යමෙක් හිතනවා නම් ඒක මහා පිස්සුවක්. එහෙම දෙයක් කරන්න පුළුවන් කම නෑ. එහෙම දෙයක් ලෝකෙ හැමදේම එහෙම මුදලට කරන්න පුළුවන් කමක් නෑ, බලයට කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමන්ගේ බුද්ධිය ඥානයේ පටුද, පුළුල් වූ ඥානයක්ද කියන එක තේරුම් කරගන්න ඕන. පටු ඥානය අර ඉදාම පටු සංකල්පවල පුදුම විදියේ උද්ධාමයට පත් වෙනවා නේ? දුරුම විදියේ උද්ධාමයට පත් වෙනවා. ඉතාම පටු දෙයක් හරහා, උදා දෙයක් හරහා. අපේ මිනිස්සුන්ගේ බුද්ධිය කොච්චරද පටු කියලා කියනවා නම්, අපේ කාන්තාව විශේෂයෙන් කොච්චරද බුද්ධිය පටු කියනවා නම්, දරු සෙනෙහස, පිය සෙනෙහස, මව් සෙනෙහස, ස්වාමියාට තියෙන සෙනෙහස විකුණනවා රුපියල් 25000ට. අපි පිටරට ගෘහ සේවිකාව හැටියට යන්නේ රුපියල් 25,000ට මුළු ආත්මේම විකිනෙනවායි කියලා දන්නවා. ඒත් යනවා. එයා විකුණා දරුසෙනිහස. එයා විකුණා මව්පිය සෙනිහස, සහෝදර සෙනිහස අවුරුදු දෙකකට. ජීවිත ආසාවත් එක්ක විකුණනවා. කොච්චර පටුද? ඊළඟට සමහර අය ගිහිල්ලා ගිහිමේ පිරිමි වේවා හේතුවෙන් තියෙනවා මේ. ඉතින් මේ බුද්ධාගමේ තියෙන විශාල අඩුපාඩුකමක් නිසාම තමයි සිංහල බෞද්ධ එයා විනාශ වෙන්නේ. ඒක ඇතුලේ සංස්කෘතික පොතක් නැහැ. ධනාත්මක ජීවිත සංවර්ධනය වෙන චින්තනයක් නෑ. නිසිකල ඒගොල්ලන්ට අවාහ විවාහ එවම මුකුත් නෑ. පදනමක් නෑ. ඒ වගේ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් නිසා තමයි ඒක වැළඳගත්ත කෙනා විනාශ වෙන විදියට කවුරු හරි ඒව හරගැසල ගිහිල්ලා තියෙනවා. කලකිරුණු මානසිකත්වයක් ඇති කරලා මෙලව ජීවිතෙත් තිත්ත කරලා, සසරත් තිත්ත කරලා, ආර්ථිකෙත් තිත්ත කරලා, අධ්‍යාපනයත් තිත්ත කරලා මේ ජීවිතේ වැඩන්නේ නැහැ කියන සංකල්පයකට ගෙනල්ලා දැම්මට පස්සේ මේ මිනිස්සු ඇතුළ ජීවිතයේ දෙයක් ඇති වේද? හාමුදුරුවෝ හැඩට කිව්වට ඒකයි. පින්නතුනි ශෛලියක් හදාගෙන මෝස්තර වෙන්න, පොපියුලර් කෙනෙක් වෙන්න, ප්‍රසිද්ධ මං කෙනෙක් වෙන්න හරි ලේසි. ඒක ඉතාම පොඩි දෙයක්. ඒක එච්චර වැඩක් නෙමෙයි. ඒකට ඕන පොඩි ශෛලියක් විතරයි. ලංකාවේ හරියට මේ ශෛලියට ගන්න පුළුවන්. ශෛලයට ඕන බොරුවක් කියුවාම පිළිගන්නවා. මට වුණත් මෙතන දැන් මේකට බොරුවක් කිව්වොත් එහෙම රැවටෙනවා. ඇයි හේතුව? කවුරු හරි කියන දෙයක් පිළිගන්න අහගෙන ඉන්න පුරුදු වෙන මානසිකත්වයක් තියෙන නිසා. මම කවුරු කිව්වත් මම විමසලා මටම තේරුම් වුණොත් ගියොත් මටම අවබෝධ වුණොත් විතරයි මම මේ දේ තේරුම් ගන්න කියන ප්‍රබල එඩිතර මානසිකත්වයක් නැහැ. ඒ කරුණ වැරදි කියන්නේ තව එක්කෙනෙක් එක්ක සාපේක්ෂිතව බලලා, ඒ කරුණ හරි කියන්නේ තව කීප කරුණක් අහගෙන ඉඳලා ඊට සාපේක්ෂිතව බලලා. එහෙම නෙමෙයි. මේක මට දැනෙන විදිය, මම දකින විදියෙන් මෙන්න මේක හරි මේක වැරදි කියන පදනමට එන ශක්තිය තියෙන අය තාම අඩු පිරිසක් ඉන්නවා. ඒකනේ අපේ අම්මලාට තියෙන ප්‍රශ්නේ. අරහාමුදුරුව එහෙම කිව්වා, එතකොට ඒක ඇත්තද? අර පොතේ මෙහෙම තියෙනවා, එතකොට අපි මොකද්ද පිළිගන්න ඕන? ඒ කියන්නේ පිළිගන්න ඕන මොකද්ද කියලා තමන්ට දර්ශනයක් නැහැ. පච්චත්තං වේදිතම් භූමේ දැනෙන ක්‍රමය, තමන්ට දැනෙන ක්‍රමය හරියට තේරුම් ගන්න. දැනෙන ක්‍රමය ඔබ වහන්සේගේ දේශනාව මොකද්ද කියලා ඇහුවොත් කියන්න තියෙන මොකුත් නැහැ. මේකේ දේශනාවක් නැහැ. මේකේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේකේ කිසිම ප්‍රතිවේධ කරන්න දෙයක් නැහැ. ඒකට සියලු උත්සාහයන් බිමින් තියෙනවා. කතා කරන්න, බලන්න, හැඩගස්සන්න, බෙදන්න තියෙන සියලු උත්සාහයන් බිමින් තියෙනවා. පහතබ්බෝති කිව්වේ ඒකයි. ප්‍රහාණය කරනව එහෙම නැත්නම් බිමින් තියෙනවා. ඊට පස්සේ අදත්තු දෙයක්ුත් නැහැ, අතහරපු දෙයක්ුත් නැහැ. අතහරින කෙනෙකුත් නැහැ, ගන්න කෙනෙකුත් නැහැ. එතකොට අතහරින කෙනෙකුත් නැති තැන, ගන්න කෙනෙකුත් නැති තැන කිසිම ගැටලුවක් හදාගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතන තියෙන්නේ පූර්ණ නිදහස. පූර්ණ නිදහස. ඒ තුල පෞරුෂය ගොඩනගනෝ, ඒ තුල අපේ සැබෑ නිවහන ගොඩනගනෝ, ඒ තුල අපේ ජීවිතය ගොඩනගනවා. ඒක අපේ ජීවිතය කරගන්නවා. ධම්ම ජීවිනෝ, ධර්මය ජීවිතය කරගත්තා, ධර්මය නිවහන කරගත්තා. ඒ දර්ශනය තුල ජීවත් වෙන තරමට අපිට ඒ ධර්මයේ තියෙන ගුණය දැනෙනවා. ධර්මයේ තුල ඉන්නකොට ධර්මයේ තියෙන ගුණය දැනෙන්න පටන් ගන්නවා. ඒක හරියට AC කාමරයක ඉන්නකොට AC එකේ තියෙන සිසිලස දැනෙනවා වගේ. ඒක අපි ධර්මයෙන් බැහැර අපේ සංඥාව යොමු කරගෙන ගියාම මොකද දැනෙන්නේ? ධර්මයෙන් බැහැර තියෙන කරුණු දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් Tamanට නිවහනක් හදාගත්ත කෙනාට කොච්චර මහන්සියලා වුණත්, සංචාරය කළා වුණත් විවේක ගන්න එතෙන්ට එන්න පුළුවන්. හැබැයි Tamanta නිවහන හදාගත්තේ නැති කෙනාට යන්න නිවහනක් නැහැ. පේමන්ට් එකේම කොහේ හරි බුදු යන්න තමයි වෙන්නේ. ඒ නිසා සසර අතරමං වෙත්ත පුතඥයෙක් කියන්නේ පින්නතුනේ, සසර Tamanta නිවහනක් නැති පුජ්‍යලෙක් හා සමානයි. එයාට පේමන්ට් එකේ බුදු යන්න සිද්ධ වෙන්නේ. මේ සසර නිවහන හදාගත්තගෙන අන්න පේමන්ට් එක තුල වුණත් ඒ නිවහන තියෙනවා. එහෙමයි. සැබෑ නිවහන ඔබේ මනස. ඒ මනස දැවෙන තැනක හදලා තියනවද, නිවෙන තැනක හදලා තියනවද කියන එකයි ප්‍රශ්නේ. මම පුජ්‍යලයා පුජ්‍යලයා. ඔය පුජ්‍යලයා ළඟට කොච්චර දේවල් ගිහිල්ලා ගොඩ ගැහුවත් ඒ පුජ්‍යලයා පෙරලා ඒවයින් පහර දෙනවා සර්පෙක් වගේ. ඒ නිසා පුජ්‍යලත්වයෙන් වෙන්වීමමයි සැපය, පුජ්‍යලත්වය දුරු කිරීමමයි සැපය, තමා ළඟ ඉන්න පුජ්‍යලත්වය. කිනා කියන ප්‍රතිරූපය, ආගමික ප්‍රතිරූපය, ජාතික ප්‍රතිරූපය, වාර්ගික ප්‍රතිරූපය, පුජ්‍යල ප්‍රතිරූපය. හැබැයි අතහැරලා අපි වෙන එකක් වැළඳ ගන්න කියලා කියනවද? නැහැ. වෙන එකක් වැළඳ ගන්න අවශ්‍යත් නැහැ. ස්වාධීන වෙලා අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න කියනවද? නැහැ. අනුමත කරන්න කියනවද? නැහැ. මේ අතහැරීම තව එකක් අල්ලා ගැනීමෙන් තොරවයි සිදු කරන්නේ. මේ නොබැඳීම තව එකක නොබැඳීමකින් සිදු කරන්නේ. මේ නොබැඳීම වීරියෙන් තොරවයි සිදු කරන්නේ. මේ නොබැඳීම ගැටීමෙන් තොරවයි සිදු කරන්නේ. මේ නොබැඳීම කියන්නේ ගැටීමක් නෙමේ දේවල් එක්ක. යමකට නොබැඳීම කියලා කියන්නේ භෞතික දෙයක් වෙනස් කිරීමකුත් නෙමෙයි. තියෙන දේවල් තියෙන තැන්වල තීද්දෙන්න මහණෙනි. පින්දපාත යන භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි තියෙන දේවල් තියෙන තැන්වල තීද්දෙන්න. දැන් ඔයගොල්ලෝ තියෙන දේවල් තියෙන තැන්වලද තියෙන්නේ? නෑනේ. ඒ නිසා අපි ඒ තියෙන දේවල් තියෙන තැන්වල තියෙන ඇරියහම අපි නිදහස්. ඒවයේ තියෙන තැන්වල තියෙන ආකාරයට තියෙවි. ඒක තමයි ස්වභාවය. මේ ලෝකේ තියෙන ප්‍රබලම ශක්තිය ජලය. ජලය ඕනෑම ගල් වැටියක් අතරින් කඳු වැටියක් අතරින් රූටා යාගේ ගමන යනවා. රූටා කියන්නේ ඉස්සලා ඇවිල්ලා වැටලා ඒ ගමන යනවා. ඒ වගේ ශක්තියක් වෙන්න ඕන. මොන වගේ ශක්තියද? ජලය වගේ ශක්තියක්. ඔබේ මනස ඇත්තෙම ජලය වගේ ශක්තියක්ද? එහෙම නැත්නම් දඬු කෑල්ලක්, පොළු කෑල්ලක් වගේ, ගල් පර්වතයක් වගේ ශක්තියක්ද? කියන්නේ දිය කර හැරියට පස්සේ සම්පූර්ණ ද්‍රව බවට පත් වෙනවා. එවනම් මේ මනස තුලත් තියෙන සියලුම ස්වභාවයන් දිය කර හැරියට පස්සේ ආයේක සංඥාවක්, රූපයක්, මෙහෙවීමක්, පොච්චලයේ කලයුත්තක්, නොකලයුත්තක්, වියුත්තක්, නොවියුත්තක් නෑ. සම්මුතිය සම්මුතිය විදියට පවත්වන, පරමාර්ථය පරමාර්ථ විදියට පවත්වන, දර්ශනයක් විදියට පවත්වන, නොයලුණු නොබැඳුණු පුඤ්ජලයෙන් බවට පත් වෙනවා. ඒතං සන්තං, ඒ ධර්මයේ හරිම ශාන්තයි. ඒතං පනීතං, ඒක හරිම ප්‍රනීතයි, පැණි රසයි. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන් එතන නැහැ. සංස්කාරකයක් නැහැ, සංස්කරණය කරන්නෙත් නැහැ. සංස්කාරකයක් නැහැ, සංස්කරණය කරන්නෙත් නැහැ. සංස්කාරකයක් නැහැ, සංස්කරණය කරන්නේ. ලස්සනයි, මිහිරි, ප්‍රසන්නයි. ඒ තුළ පුජ්‍යලයේ කැටි කරගන්න අවශ්‍ය නැහැ. එතෙන්ට පුජ්‍යලය ගෙනියන්නම බෑ. පුජ්‍යලය තියලමයි යන්න ඕන. පුජ්‍යලය තියලා ඒ සාන්ත වූ ප්‍රණීත වූ ධම්ම විඳ ගන්න ඕන. අපි ලෑස්තිය යන ඕනම දිහාවක අතේ ඉල්ලා යන්න පුජ්‍යලය. දැන් සමහර ගමන්වල කොහේ ගියත් මහත්ය හරි නෝන හරි අතේ ඉල්ලා යන්න බලනෝ වගේ. ඒ නැත්තම් දරුවෝ ඉල්ලා යන්න බලනෝ වගේ. ඒ නැත්තම් කොහේ ගියත් අර බෑග් එකක් ඉල්ලා යන්න බලනෝ වගේ. අපි කොහේ ගියත් මේ විඥානේ මොකද ඉල්ලා යන්න බලන්නේ? මමත්වය. ඈ මමත්වය එල්ලගෙන යන්නයි බලන්නේ කොහේ ගියා. මමත්වය අතහැර දාලා යන්න ඕන. ඇයි මොකටද ගෙනියන්නේ හැමතැනම? සත්‍ය කියන්නේ සියලු මිනිස් වර්ගයාගේ අයිතියයි. සත්‍යයට අයිතිකාරයෙක් නෑ. මේ සත්‍යයේ අයිතිකාරය බුදුහාමුදුරු නෙමෙයි. අපි ඔක්කොම පණ්ඩිත ඥානවන්ත හැම මිනිස්සෙක්ම මොන ආගමක හිටියත් ඒ අය තමයි ඒකේ අයිතිකාරය. අඥාන වුණොත් බුද්ධාගමේ හිටියත් එයා අයිතිකාරයෙක් නෙමෙයි. අඥානවලු බුද්ධාගමේ හිටියත් හාමුදුරුවන්ගේ ඩ්‍රයිවර් වුණත් වැඩක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ පස්ථායක වුණත් වැඩන්නේ. සියලුම ඥානවන්ත මිනිස්සුන්ගේ දහම. හිතන්න ඕන ජීවිතේ කෙලවරක් නෑ ධර්මය පිහිට කරගත්තේ නැති වුණොත්. නැත්තම් ඉතින් ඔය කාම භෝගී දේවල් කොච්චර ලැබුවත් ඒවයින් පිහිට පිණිස පිළිසරණ පිණිස පූර්ණත්වයේ පිණිස පවතින්නේ නෑ. එක ස්ත්‍රියකට මුළු ලෝකෙම ඉන්න පිරිමින් ගත්තත් ඒ ස්ත්‍රියට ඒ ආසාවල් සම්පූර්ණ වෙන්නේ නැහැ. පිරිමියෙකුට ලෝකෙම ඉන්න ස්ත්‍රීන් ගත්තත් ඒ ආසාව සම්පූර්ණ කරන්න පුළුවන් කමකුත් නැහැ. මිනිස්සෙකුට මුළු ලෝකෙම ලියලා හම්බ වුණත් ධන සුස්නාව ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඈ උගත්කමට මුළු ලෝකෙම තියෙන පොත් ටික කියෙව්වත් ඒ උගත්කම කියන කේවර කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ද්වේෂයට මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ටික මරලා දැම්මත් ඒ ද්වේෂය ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එවන් වූ නොසෑහෙන මනසක් තුල ඇයි නොසෑහෙන ගමනක් මිනිස්සු යන්නේ? නිම්තරක් ඇති ගමනක් නම් අපාරෝ පාරගතෝ මේ මාවතක් නැති පාර දිගේ යන්න. ඒ පාරෙම ඔබේ ජීවිතේ හැම මොහොතකම පදවන්න. අපාරෝ පාරගතෝ මාවතක් නැති පාර දිගේ යන්න. මේක යංගිසි රූප සටහනක් අරන් ඇඩ්‍රස් එකක් අරන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. දැන් ධර්මයේ මෙන්න මෙහිමයි කියලා රටාවක් ඇති කරගෙන ගියොත් හම් වෙද? නෑ. ඇයි? ධර්මයේ හැඩයක් නෑ. වර්ණයක් අරගෙන ගියොත් බෑ. ආකල්පයක් ලිපිනයක් වගේ දෙයක් අරගෙන ගියොත් බෑ. හේතුව දිශාවක තියෙන දෙයක් නෙමෙයිනේ. මේක දිශාවක තියෙන දහමක් නෙමෙයි. ආධුනිකයන්ට ඔළුවේ කැක්කුම හැදෙන දහම, අඥානයන්ට තරහ යන දහම, ඥානවන්තයන්ට අවබෝධ වෙන දහම. ආධුනිකයෝ මෙතෙන්ට ආපු හැම කෙනෙක්ම තමයි හම්බුනේ අපි නිසා ඔළුවේ කැක්කුම තමයි මුල් දවස්වල තිබ්බේ කියලා. ඈ ඒක මටත් එහෙමයි. මරත් එහෙමයි, කාටත් එහෙමයි. නිතරම මතක් කරන්න පිටිපස්සෙන් එනවා මාරයා. එයාව කුලිය ඉවර වෙනකොට, කුලී කාලය ඉවර වෙනකොට කුලී ගෙදරකින් මිනිස්සෙ කෙලවනවා වගේ මේ ශරීරයට අපිට දීලා තියෙන අවුරුදු 100ක උපරිම කාලය, ඒ කාලෙ නිමා වෙන්න කලින්ම ඉක්මනින්ම දැක ගන්න නැත්නම් එළවනෝ අරයා. කාලය ඉවර වෙච්ච එකම යනවා. දැන් දින ගාන ඉවරයි පැන්න. හෝටලයකට හරියන්න වෙන බර ටිකක් තර. ඒ නිසා ඔය හයර් එකට ඉන්න වාහනේ ඇතුලේ ඉඳගෙන නිකම් මේ බොරු සංකල්පවල අතරමං නොවි ඉක්මනින්ම තමාගේ නිවහන තනා ගන්න, තමන්ට අයිති තැන. ඔබ ඔය මානසික වශයෙන් නිර්මාණය කරලා හදලා තියෙන හැම නිවහනක්ම ඔබට අයිති තැන හදපු එකක් නෙමෙයි. ඔබේ දේවල් තුල මමයි කියලා තනාගත්තට මමෙක් හැටියට සලකන්න බැරි, තමා හැටියට තමන් කැමති පරිදි කිසි දෙයක් නොපවතින තැනකට තමයි ඔබ මමයි කියලා කියන්නේ. දැන් ශරීරයට මමයි කියනවා. කැමති විදිහට පවතිනවද? නැහැ. සිතවිලි වලට මමේ කියන කැමති විදියට පවතින සිතට මමේ කියන තමන්ගේ හැඟීම් වලට මමේ කියන ආකල්ප වලට මමේ කියන කැමති විදියට පවතිනවද? පවතින්නේ නැහැ. සංඥාවල් වලට මමේ කියන අපි ග්‍රහණය කිරීමට නෙමෙයි උත්සාහ කරන්න ඕන. අතහැරීමට. දැන් මොනව හරි මේ ධර්මයේ කියලා දෙයක් මේක ග්‍රහණය කරන්න දෙයක් තියෙනවා කියලා හිතන්න එපා. මේ සයිනන්ස් කියන්නේ මගේ මේ මේ මොහොතේම තියෙන සංඥාව, මේ මොහොතේම මම කරන මේ ක්‍රියාව අතහරින්න කියන්නේ. මේ මේ මොහොතේ ක්‍රියාවක පැටලෙනවා, මේ මේ මොහොතේ ක්‍රියාව අතහරින්න. ධර්මයේ සෙවීම ක්‍රියාවක් කරගන්න ඕනේ. ධර්මයේ සෙවීම ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඒක තමයි කම්ම නිරෝධාය සංවත්තති. කර්මයේ නිදහස් වීම නිවනේ මාර්ගපතයි. නිවනේ ගමන තමයි නතර වීම. නිවනේ මාවත තමයි පාරක් නැති, දිසාවක් නැති මාවත. නිවනේ ගමන නතර වීමයි. නිවනේ පාර පාරක් නැති මාවතක ගමන් කිරීමයි. නිවන් මඟ වැටී තියෙන්නේ දිසාවකට නොවේ. නිවන් මඟ වැටී තිබෙන්නේ දිසාවකට නොවේ. දැන් මේක කියන්නේ පොතෙන් බල්ලා නෙමෙයි මම. මේක කියන්නේ ප්‍රත්‍යක්ෂව. මේක කියන්නේ කවුද? මම නෙමෙයි. වෙනාන් කෙනෙක්ද නෙමෙයි. මිහිතලේ දුර්ලභව පහළ වෙන ඒ ශ්‍රී සද්ධර්මය යම් කෙනෙකුට මේ ආත්ම භාවයේම දැක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ තමයි සසර විමුක්තිය, නිර්වාණය, නිවන් මඟට හේතු වෙන කාරණය. ඒ වගේම යම් කිසි කෙනෙකුට දානය කරන්න පුළුවන් නම්, පරිත්‍යාග කරන්න පුළුවන් නම් ධර්මය, ඒට යම් කිසි කෙනෙක් යම් ආකාරයක සහය දක්වනවද ඒ තමයි ලොවට දක්වන මහා පරිත්‍යාගය. මෙහෙවර හැටියට සලකන්නට පුළුවන්. ඒ වගේම යමෙක් ධර්ම දාහනය මේ ලෝකෙට ලබා දෙනවද ඔහු කිසි වෙලාවක කෑම වේලකට ණය කෙනෙක් නෙමෙයි. ඉන්න වාසස්ථානයකට ඇඳුමකට පළඳුමකට ණයකාරයෙක් වෙන්නේ නැති කෙනෙක්. එයා පිනට කන කෙනෙක් නෙමෙයි. ඈ අනිත් අයට පින් ඇති කරවලා, පින් උපදවලා දෙන කෙනෙක්. එයා පින් අනිත් අයට පහල කරගන්න තියෙන කෙතක්. පුඤ්ඤං කෙත්තං කිව්වේ ඒකයි. පිනට කනවා නෙමෙයි, අනිත් අයට පින් හදාගන්න කෙතක්. හවුරුරු. ඒ නිසා ඉතින් එහෙම පිනට කන අයත් ඉන්නවා. සිරු දාගෙන පුණ්‍ය කෙතන් නෙමෙයි ඒගොල්ලෝ පින්ට කනවා. අනුන් හදන එක කනවා මිසක් අනිත් අයට අර පින් පහල කරගන්න පසුබිමක්, ධර්මය අවබෝධ කරගන්න පසුබිමක් ඔවුන්ගේ ජීවිතේ නැති අයත් ඉන්නවා. ඒ නිසා පුණ්‍ය කෙතක් වෙන්න පුළුවන් මොන ඇඳුමින් හිටියත්, ගිහි වේවා පැවිදි වේවා. මම මොන තරම් මේ ගිහි ඇඳුමින් ඉන්න අයගෙන් දේවල් ඉගෙනගෙන තියනවාද? ඈ ඒ කාන්තාව ඒ මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි ගිහි පින්නතුන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලා ඉගෙනගෙන තියෙනවා. මේ හැම කෙනෙක්ගේම ළඟ ඕනම කෙනෙකුට ඇඳුමින් නෙමෙයි පුණ්‍යකෙතක් වෙන්න පුළුවන්. මානසිකව පළඳ ගන්න දේවලුත් පීඩාවක් නොවන විදියට පළඳ ගන්න. එතකොට හරි. තියෙනවා නොයෙකුත් ආකාරයේ මේ බලවේග. ඒ ඕනම බලවේගයක් අපි අඳුන ගන්න ඕන. මෙයාට තේරෙන භාෂාව මොකද්ද? මෙයාට හොඳින් කියලා මේක තේරෙනවා. හැබැයි හොඳින් කියලා තේරෙන කෙනෙකුට සැරින් කියන්න එපා. අර හොඳින්ම කියන්න. ඉතින් මෙයාට සිංහලද තේරෙන්නේ, දෙමළද තේරෙන්නේ, ඉංග්‍රීසිද තේරෙන්නේ, ෆ්‍රාන්සද තේරෙන්නේ කියලා භාෂාව හොයන්න, එයාට තේරෙන භාෂාවෙන් ධර්මානුකූලව කියන්න. එසේ තේරෙන්නේ නැත්නම් මොකද කරන්න තියෙන්නේ? අතහැරලා දාන්න. අතහැරලා දාන්නත් බැරි නම් එලෝ එලෝ පහර දෙනවා නම් මොකද කරන්නේ? පහර දෙන්න. එන කරන් දෙන්නේ. අපි කියන්නේ කිසි වෙලාවකට අයුක්තියට අසාධාරණයට තමන් යටත් විය යුතුයි කියලා, පීඩාවක් විය යුතුයි කියලා. එහෙම චින්තනයක් ආවොත් තමයි වෙන්නේ අර නාලන්දා විශ්වවිද්‍යාලය වගේ අයට වගේ තේමෙන. ඒ නිසා ඒ දෙයට ඒක සම්මුතිය. මේක සම්මුති ප්‍රශ්නයක්. ඒක සම්මුතිය සම්මුතියක් විදියට ක්‍රියා කරන්න පුළුවන්. එඩිතර බව අනිවාර්යෙන් තියාගන්න. දැන් අපිට සාමයෙන් විසඳන්න පුළුවන් දේ ප්‍රශ්න ඇති කරන විසඳන්න ඕනේ නැහැ. පුජ්‍යල ඈත් කළ විසඳ ගන්න පුළුවන් දේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. ඒක ධර්මානුකූලව විසඳන්න පුළුවන් උපරිම ක්‍රමවේද පෙන්නවා. ඒ ධර්මානුකූලව විසඳන්න බැහැ ත්‍රස්තවාදයක්. එහෙමත් නැත්නම් අර පිස්සු වැඩිච්ච බල්ලෝ ඉන්නේ. පිස්සු වැඩිච්ච බල්ලෙකුට කෑම දීලවත් මොනම ක්‍රමයකටවත් වළක්වන්න බෑ. එවැනි පුජ්‍යලෝ ඉන්න ත්‍රස්තවාදී කියන්නේ ඒ වගේ අය. පිස්සු වැටිච්ච බල්ලෝ හා සමානයි. උමුතු භාවයටපත් වෙනවා. උම්මත්තක භාවයට. අන්න ඒ වගේ තත්ත්වවලදී ක්‍රියා කරන්නට ඕන තීක්ෂණ බුද්ධිය, ප්‍රයෝග සම්පත්තිය. ඒකනේ බුදුහාමුදුරුවෝ විනය පනවල අවසානයේ කියනවා. තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම විනය නීතියක් නොතකා හැරිය හැකියි. සිල්පද නැ බුද්ධාගමේ සිල් නැ. ඒ සම්පූර්ණ සිල් වෘත සීල සමාදානයක් නැ, විනයක් විතරයි තියෙන්නේ බුදුදහමේ. සිල් නැ. ඒ විනය ඕනෑම එකක් නොතකා කටයුතු කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. විනයෝ සාසනස් ආයු, ඒකත් සාසනේ පවතිනට උමනා කරන විදියට විනය හදාගන්න, විනාශ වෙන විදියට හදාගන්නේ නැතුව කියලා බුදුහාමුදුරුවෝ ලබා දුන්නා. එතකොට ওই හැම දෙයක්ම එක්කෙනෙකුට පිළිපදින්න දීපු නෙමෙයි. මිනිස්සු 1000කට 1000ක් වැරදි කළාම ඒ කෙනාට එක එක විනයයි දුන්නේ. පස්සේ ඉතින් අර 1000ටම කියපොදී අපි එක්කෙනාට පිළිපදින්න දැම්මා. නමුත් ඒ කෙනා ළඟ ඒ වැරදි නැති වෙන්න පුළුවන්. ඒ ගැටලු නැති වෙන්න පුළුවන්. දැන් අර විදිහේ අපිට විවෘත භාවයක් ලබා දීලා තියෙනවා ධර්මය. ආරක්ෂා භාවයක් ලබා දීලා තියෙනවා. ඔබ පාපිස්සක් කරන්නේ නැහැ. ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පෞර්ෂයකින් හැපි මිනිසෙක් බවට පත් කරනවා. එඩිතර මිනිසෙක් නිර්මාණය කරනවා. ඒකයි. මන්නම් කියන්නේ ජේසුස් වහන්සේට හරි තිබුණේ අතෙන්දි මොකක් හරි වචනයක් පාවිච්චි කරලා ඒ தත්වෙන් බේරෙන්න. ඒක හොඳ වේවා නරක වේවා එතෙන්ට සුදුසු වචනේ මොකද්ද පාවිච්චි කරලා බේරෙන්න. ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙ නෑ. ඒක මිනිසුන්ට තේරුම් ගන්නට උවමනා කරන අහිංසකත්වය තිබුණා, නිරායුධත්වය තිබුණා. නමුත් ඒකට ගරුණු කිරීමනේ, ත්‍රස්තවාදයක් ලෙස ක්‍රියාත්මක වීමනේ එතන සිද්ධ වුණේ. ඒ නිසා එකෙන් බේරෙන්න අමාරුයි. එහෙම තත්ත්වයක් ඇති වුණා. දැන් බුදුරජාණන් වහන්සේටත් ඉතින් වුණානේ, යම් ප්‍රමාණයක් වුණා. දැන් අර ගල තා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නම් ප්‍රශ්නයක්. බුදු කෙනෙක් නසන්න බැරි බව ඇත්ත. ඒ හැබැයි පරමාර්ථයෙන් බුදු කෙනෙක් නසන්න බෑ. පරමාර්ථයෙන් සතර මහා භූතයන්ට, සතර මහා භූතය තුළ බුදු කෙනෙක් නෑ. බාහිරෙන් හිරිහැර කරන්න පුළුවන්. බාහිරෙන් හිරිහැර කරන්න පුළුවන්. ඒ හිරිහැරේ තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේ ලෝකයේ එවැනි උත්තමයන්ට යම් කිසි කෙනෙක් හිරිහැරයක් කරදරයක් පැවැත්වුවොත් එහෙම ඒක මේ විශ්වයේ පුදුමාකාර විදියට ඒ ඇත්තන්ට ප්‍රතිවිපාක වශයෙන්. මානසිකව කායිකව අත්විඳින්න සලස්වනවා. දැන් බාමියන් බුදු පිළිමේ බිමට දැම්මට ප්‍රතිවිපාක වශයෙන් 3 මාසයක් යනකොට මුළු පළාතම ආයුධ වරුසාවකින් වැහෙනවා ඒ රටවල්. ඒ ප්‍රතිවිපාක. මේ රටෙත් එතකොට බෞද්ධ රටේ මෙච්චර යුද්ධ හටගත්තේ මොකද කියලා කෙනෙක් අහන්න පුළුවන්. බෞද්ධකම නැතිවීම. බෞද්ධකම තිබුණනම් වරද මොකද්ද? පුජ්‍යලය මොකද්ද? පුජ්‍යලයා මෙහෙ විය යුත්තේ කොහොමද? මේකට ගන්න ඕන තීරණේ මොකද්ද? කවුද එක්කද සාකච්ඡා කරන්න ඕන? කවුරු එක්කද විසඳුම් සපයන්න ඕන කියලා ඉක්මනින් එයා තීරණ ගන්නවා. නේද? එවන් බුද්ධියක් නෑ. එතකොට සමාව නොදිය යුතු තැනට සමාව දෙනවා. දැන් අරන්තලාවේ අහිංසක වික්ෂුන් වහන්සේලා දහනට වඩින පොඩි හාමුදුරුවෝ පව කපල මරලා දැම්මට පස්සේ තේ මිනිස්සුත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට සමාව නොදිය යුතු තැනක් එක්ක සාමය ගැන කතා කරනවා. එතකොට එතනින්ම තේරුම් ගන්න එපා මෙයාගේ මනස මොකද්ද කියලා. අන්න ඒ වගේ ප්‍රබල. එහෙමනම් මේ රටේ මේ සමාජ මේ යුද්ධ කීපයක්ම මේ රටේ කලකෝලහල තත්ත්වයන් අටගැත්තේ බෞද්ධ රටක් නිසා නෙමෙයි, බෞද්ධ නොවුණු රටක් නිසා. ඔනෝක හොඳට මතක තියාගන්න. බය නැතුව කියන්න, ඒ සියල්ල හටගැත්තේ මේ රටේ බෞද්ධ නොවුණු රටක් නිසා. නැත්තං එයා මුලින් උපුටා ගන්න දන්නව ප්‍රශ්න මුලින්ම. ඒකයි. එයිසම් අපි බෞද්ධ වුණොත් මෙලවත් සාර්ථක කරගන්න, පරලොවත් සාර්ථක කරගන්න එයාට ඥානනය, පෞරුෂය, බලය එයා තුළ පහළ කරගන්න පුළුවන්. මේකට දැනුමට අරගෙන ගිහිල්ලා තවත් තැනක කියන්න, තවත් තැනක ලියන්න, මේක වරදක් හොයන්න පුළුවන් දෙයක් නැහැ. මේ හොයලා වැඩන්නේ අහුවෙන්නේ. මීට වඩා හොඳ එකක් ඇයි? අසංකාරික දෙයක් තුල ඊට වඩා හොඳ එකක් හොයන්න බෑනේ. මීට සමාන දෙයක්, මීට ගලපන්න දෙයක් හොයන්න පුළුවන් කමක් නැහැ. අසංකාරික ධර්මයකට ප්‍රතිවිරෝධයක් තනන්න බෑ. අතක්කාවචරය. ඒ නිසා තමන් ඒ තුල සැනසෙන එකත්, ඒ සත්‍යයක් හැටියට ඒ බාර ගන්න එකත් වැදගත්. දැන් මෙතුමන් උප්පත්ති භාවයෙන් වෙන ආගමක හිටියත් එතුමන් ධර්මය ප්‍රගුණ කරගන්න කෙනෙක්. මොකද හේතුව එයා තේරුම් ගන්නවා මිනිස්සේ කැඩියට අපි ඇත්තයි තේරුම් කරගන්න ඕන. දැන් බෞද්ධයේ කැඩියට හරි බෞද්ධ ආගම කියන එක අරගෙන හිටියොත් එහෙම එයාට සත්‍ය තේරුම් ගන්න බෑ. එයත් ඒ භාවයෙන් නිදහස් වෙන්න ඕන. නැත්නම් එයා අර මල් පූජා කරන ගාතාවයි චෛත්‍ය වන්දනා කරන ගාතාවයි හැමදාම ගියෝගෙන ඉන්නවා. ඊළඟට උප්පත්තියේ මිනිසෙක් කියන දෘෂ්ටිය ඔය ඔක්කොටම වඩා මම කියන දෘෂ්ටිය ඔය ආගමික දෘෂ්ටි, ජාතික වාර්ගික දෘෂ්ටි වලට වඩා ප්‍රබල දෘෂ්ටිය මොකද්ද? සක්කාය දෘෂ්ටිය. ඒක අතහරින්න පුළුවන් නම් අර දෙවෙනි තුන්වෙනි හතරවෙනි තියෙන ආගම දෘෂ්ටි පස්සය නෙමෙයි. ඒ කොහෙ යටින් තිබුණාවේ? අරක ඉතින් අර පුරුද්දට එයි, වරින් වර එයි, මං මේ જાතියේ මේ જાතියේ කියලා එයි පොඩ්ඩක් එයි. ඒ සම්ප්‍රදාය තිබුණට කමන්නේ. තමන් අර මුලින් ආධ්‍යාත්මික මමංකාරය දුරු කළොත් එතකොට ඕනම ඇඳුමක ඉඳගෙන මේ ධර්මයේ කියන්න පුළුවන්. පූසාරි කෙනෙක් හැටියටත් පුළුවන්, මෞලලිතුමෙක් හැටියටත් පුළුවන්, පියතුමෙක් හැටියටත් පුළුවන්. මේ තහම කියන්න පුළුවන් ඕනම ඇඳුමක ඉඳන්. ගිහි ඇඳුමක වේවා, පැවිදි ඇඳුමක වේවා. පවත්වන්න පුළුවන්. සත්‍ය වූ දෑ කීමට වචනයක් නැත. සත්‍ය යන වචනය තුලද තිබෙන්නේ අසත්‍ය වූ අක්ෂරමාලාවක් පමණයි. සත්‍ය කියා වචනය තුලද, සත්‍ය යනුවෙන් අපි කියන වචනය තුලද තියෙන්නේ අසත්‍ය වූ අක්ෂරමාලාවක්. මේක කිසිත් නැද්ද නෙමෙයි, මේක කිසිත් තියෙනවත් නෙමෙයි. එතකොට නැත් නෙමෙයි තියෙනවත් නෙමෙයි කියලා කිව්වහම වෙන එකක් තියෙනවද? වෙන එකක් නැහැ. ඊළඟට අපි මොකද්ද කරන්නේ? ක්‍රියාවෙන් නිදහස්. එතකොට අපි මොකද්ද බලන්නේ? බැලීමෙන් නිදහස්. එතකොට මොනවද අපි සංස්කරණය කරන්නේ? සංස්කරණයෙන් නිදහස්. මොනවද අපි මතක තියාගන්නේ? මතක තියා ගැනීමෙන් නිදහස්. මොනවද අපි නොකරන්නේ? නොකරන දේවල් නැහැ. මොනවද අපි කරන්නේ? කරන දේවල් නැහැ. නිකන් ඉන්නවද? නැහැ. වැඩ කරනවද? නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මුකුත්ම වෙන්නේ නැහැ.